2012 වසරේ 12 වෙනි මාසේ 27 වෙනිදා මුදුවක්පුර පසළොස්වක පොහෝ දවසේ භාවනා වැඩසටහන. අපි හැම දිනාටම මේ තියෙන ත්‍රි ශික්ෂාව පුරුදු කරන්නට ප්‍රගුණ කරන්නට සිද්ධ වෙනවා. ඒ තමයි සීලයයි සමාධියයි ප්‍රඥාවයි. ඊළඟට ඇති වෙන ප්‍රශ්නේ තමයි අපි සීලය හඳුනනවද, සමාධිය හඳුනනවද, ප්‍රඥාව හඳුනනවද? ඒ කාරණේ තමයි ඉතුරු වෙන්නේ. එහෙම නැත්නම් අපි දන්න සීලයේද සීලය, අපි දන්න සමාධියේද සමාධිය, අපි දන්න ප්‍රඥාවද ප්‍රඥාව. අද ගොඩාක් දෙනෙක් පද පරමය වෙනවා. ඒ කියන්නේ පදයේ තියෙන වචනයේ තියෙන ස්වභාවය විතරයි තේරුම් ගන්න. ඒකට කියනවා පද පරම කියලා. පද පරමයන්ට නිවන් දකින්නත් බැරි කොටසක් හැටියට තමයි උග්ගඩිතාඥ විපදිතාඥ නේය පද පරම කියලා මේ විදිහට සඳහන් වෙනවා. මේ පද පරමයන්ට නිවන් දකින්න අමාරුයි. ඒකට හේතුව ඒ වචනේ තියෙන සීමාව විතරයි එයාට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඊට ඉහළින් දැකීමේ හැකියාවක් නැති නිසා ඒගොල්ලන්ට කියනවා ඒ පදයට අනුව පමණක් හිතන අය පද පරමය. ඒසා අපි විශේෂයෙන් බැලිය යුතුයි සීලය සමාධිය ප්‍රඥාව පිළිබඳව. ගොඩාක් දෙනෙක් සීලය හැටියට සලකන්නේ විනය. විනය කියන්නේ එකක්, සීලය කියන්නේ තව එකක්. හැමෝම ලෝකවාසී බෞද්ධයෝ සමාදන් වෙන අටසිල් ටික සීලය හැටියට හිතනවා. ඒක සීලය නෙමෙයි, ඒ විනය ධර්ම අටක්. මේ ස්ථානේ ඉන්නකොට විනය ධර්ම අටක් පනවනවා. ප්‍රාණඝාත කරන්න බෑ, සොරකම් කරන්න බෑ, බොරු කියන්න බෑ, සුරාපානය කරන්න බෑ, මල් ගඳ විලවුන් නැටුම් ගැයුම් වැයුම් කරන්න බෑ, ගස් උඩ හේමේ නගින්න බෑ, මෙහෙම සංවරව ඉන්න ඕන. උච්චාසයන මහාසයන කියලා කියන්නේ ඒකයි. ඒ වගේ යම්කිසි විනයක් ඇති කරගන්නවා. ඒ විනය හිතාගෙන ඉන්නේ අපි සීලය කියලා. උතන තමයි විශාල වැරද්ද. ਉਹ තමයි විනය. අවේලාවේ ආහාර ගන්න බෑ. ওই දේවල් ඔක්කොම අයිති වෙන්නේ සීලයට නෙමෙයි විනයට. ඕව සීලයක් හැටියට ගත්තොත් ඒක වෘතයක් බවට පත් වෙනවා. දුතාංග රකින්නවා කියලා කියන්නේ තේම එක එක අංගවලට කැමති. ඒක කවුරුත් පටවපු දෙයක් නෙමෙයි. සිය කැමැත්තෙන් ඉන්න පිරිස ඉන්නවා. ආරණ්‍යයේ ඉන්න කැමති, පිණ්ඩපාතේම ජීවත් වෙන්න කැමති. එහෙම ඒ කාලේ ඒක දුතාංග කියලා කියනවා. ඊට පස්සේ අනිකුත් කරුණ වලට කියනවා විනය කියලා. සීලය කියලා කියන්නේ හිත, කය, වචනේ සංවරය. හිත, කය, වචනේ සංවරය ඇති වෙන්නේ සද්ධර්ම ශ්‍රවණයෙන්, සද්ධර්ම අවබෝධයෙන්. සංවරය කියලා කියන්නේ සංසුන් බව, කලබල නැති ස්වභාවය. කලබල වෙන්නේ ඇයි? ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව අවබෝධය අඩු වෙන තරමට, ලෝභ ද්වේෂ මෝහ වැඩි වෙන තරමට. මනෝ පාරිශුද්ධ සීලයක්, මනසේ පිරිසුදුකම සීලය හැටියට පෙන්වලා තියෙනවා. ඇති කරගත යුත්තේ අපි යන්නේ සීලය, මනසේ පිරිසුදු භාවය නිසා ඇතිවන සීලය. නුවණින් ක්‍රියා කිරීම. මේ සීලය මනාව හඳුනගන්නේ නැති බෞද්ධ සමාජයක් 365 දවසෙම සිල් ගත්තත් ඇතිවන ප්‍රතිඵලයක් නැහැ. ඒසා බොහෝ සිල් ගන්න තැන්වලින් සිල් සමාදන් වුණාට ඒ මිනිස්සු ළඟ ප්‍රතිඵලයක් නැති. එකිනෙකා සමග වෛර කරගන්න, ක්‍රෝධ කරගන්න, කේලම් කියා ගන්න, කොටවන, බනින තත්වයක් තියෙන්නේ ඒකයි. හිත දිහා බැලුවේ නැහැ. ලෝභ, ද්වේෂ, මෝහ කියන ධර්මතා පාලනය කළ යුතුයි කියන කාරණය කල්පනා කරේ නැහැ. එයා කල්පනා කරන්නේ නොකා ඉන්නයි, උඩ එහෙම නගින්න නැතුව ඉන්නයි. ඒ වගේ දේවල් ටිකක් කළාම මේ සීලය කියලා හිතලා අර පද අට ගැන විතරක් හිතනවා, අර හිත ගැන හිතන්නේ නැහැ. ලෝභ, දේශ, මෝහ ගැන හිතන්නේ නැහැ. මේ ලෝකේ ඉන්නවා මෙන්න මේ වගේ කොටස් කීපයක්. සමහර අයගේ හිතට ලෝභය පහළ වෙනවා. පහළ වුණාද ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ ලෝභසිත පහළ වෙච්ච අයද, ලෝභයේ කම තියෙන අයද කියලා. සමහර අයගේ හිතට ලෝභය පහළ වෙනවා. ඒගොල්ලෝ ලෝභය පහළ වුණා කියලා දන්නවා. හැබැයි ඒත් ලෝභ කරනවා. තවත් එක්කෙනෙක් ඉන්නවා ලෝභසිත පහළ වෙනවා, ලෝභසිත පාලනය කරනවා. ඒක දමනය කරන්න හැකියාව තියන අය ඉන්නවා. එයා ලෝභහිත පහළ වුණාම ලෝභහිත දමනය කරනවා. ඊර්ෂ්‍යාවක් පහළ වුණාම ඊර්ෂ්‍යාව දමනය කරනවා. නොයෙකුත් කෙලෙස් ධර්ම පහළ වුණාම එයා ඒක දමනය කරගන්න පුළුවන්. තව කෙනෙක් ඉන්නවා ලෝභසිත පහළ වෙන්නෙම නැහැ, දෝෂසිත පහළ වෙන්නෙම නැහැ. දැන් ඔබ ඉන්නේ මේ හතර දෙනාගෙන් කොතනද? අපි කිසි දෙයකට ආස නැහැ කියන කට්ටිය බොහෝමයක් ඉන්නවා. ඒකට හේතුව ඒගොල්ලන්ගේ ලෝභ සිත ඒගොල්ලන්ට පේන්නේ. ඒගොල්ල නිසා කියන කිසි දෙයකට ආස නැහැ කියනවා. බලනකොට බොහෝ දෑට ආසා සහිත පුජ්‍යලේ. ඉතින් මේ පියවර හතරක්, මේ පියවර හතර කීවෙනි තැනද තමන් ඉන්නේ? සිත පහළ වෙනවා, පහළ වෙන බව දන්නේ. සිත පහළ වෙනවා, පහළ වෙන බව දන්නවා. සිත පහළ වෙනෝ, පහළ වුණු සිත පාලනය කරනෝ. ලෝභ, ද්වේෂ, මෝහ සිත පහළවන්නේම නැහැ. ඒ தත්වෙට නම් මෙතන ඉන්න කවුරුවක්වත් යන්නේ නැහැ. මොකද ඒක මහරහත් භාවයේදී ලැබෙන தත්වයක්. ලෝභ, ද්වේෂ, මෝහ සිත පහළවෙන්නේම නැහැ. අපේ මෙන්න මේ පින්නතුන් ඉන්නවා නම් අර දෙවෙනි හරි තුන්වෙනි හරි කියන මෙන්න මේ කොටස් වල ඒක ඊටාම වටින කාරණයක්. එසා සිතෙන් සිල්වත් වීම, මානසික සංවරය, මානසික සීලය බවට පත් වෙනවා. හිත සිල්වත් වෙන්නේ ජීවිතේ හා ලෝකයේ පිළිබඳව අවබෝධය ඇති වෙන තරමට. නැත්නම් මේ ලෝකයට නොයෙකුත් නොයෙකුත් අගයන් ලබා දුන්නොත් ඒ දේවල් වෙනුවෙන් ලෝභ ද්වේෂ මෝහ රස කරනවා. තමා ගැන ලොකු අභිමානයක් තියාගෙන ඉන්න මිනිසුන් සමග කතා බහ කරන තැන්වලට පොඩ්ඩක් ඇහුම්කම් දීලා බලන්න. ඒ මිනිසුන්ගේ හයියෙන් හයියෙන් වේගෙන් වේගෙන් කතා යනවා. ඒකට හේතුව තමයි නිතරම එකිනෙකා පරයා ගිහිල්ලා ඉහළින් ඉන්න බලනවා. සත්‍ය වේවා අසත්‍ය වේවා ලොකුවට ලොකු ගැන දේවල් ගැන කතා කරමින් ලොකු මිනිසුන් වෙන්න බලනවා. ඇතා නැතා ඒ හැම මොහොතක මේ මිනිස්සු ද්වේෂයෙන් තමයි අනිකා පරයාය. ලෝභයෙන් තමයි ඔවුන් ඒ වේගයෙන් කතා කරන්නේ. රැක ගන්නයි ඉහළ යන්නයි. ඒ හැම මොහොතකම සිතේ ද්වේෂය පිරෙනවා. ආත්ම දෘෂ්ටිය තව තවත් තර වෙනවා, ගොනු වෙනවා. මම සතෙක් පුජ්‍යලේ ආත්මයක් කියලා දැනෙන ගුණයක් තියෙනවා. ඒ දැනෙන්නේ සසරෙන් ආපු සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨිය අවිද්‍යාත්මක සිහිනයක් දකිනවා. ඒ සිහිනය තමයි මේ සිටින්නේ මම, වටපිටාවේ තියෙන දේවල් මාගේ, හොඳද මාගේ නරකද මාගේ, මිහිරි දේද මාගේ අමිහිරි දේද මාගේ. ඊළඟට කැමැති කැමැති පරිදි කැමති දේවල් ඉවත් කිරීමටත්, අකමැති දේවල් ලංකර ගැනීමටත්, කැමති කැමති දේවල් ලංකර ගැනීමටත්, අකමැති දේවල් ඉවත් කිරීමටත් එක එක සිත් එක එක අවස්ථාවන් වලදී එක එක දේවල් කරනවා. සමහර උදවිය නිහතමානී බව හොයාගෙන යනවා. සමහර අය අදිමානී භාවය හොයාගෙන යනවා. සමහර මිනිසුන් පොඩි කුඩා මිනිසුන් හැටියට සමාජ ජීවත් වෙන්න ආස කරනවා. තවත් මිනිසුන් පිරිසක් ඉතාම ඉහළ මිනිසුන් හැටියට ජීවත් වෙන්න ආස කරනවා. එක් එක් චින්තන රටාවන් එක් එක් පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට වෙනස්. ඒ නිසා මේ සිතේ ස්වභාවය මෙන්න මෙයයි කියලා ස්ථීර ලෙස කියන්න පුළුවන් කමක් නැහැ. නානත්ත කායා නානත්ත සංඥා. කයින් එකිනෙකා මිනිසුන් කුඩා හෝ වෙනස්කම් වලට පාජනය වෙනවා වගේම හැඩරුව වෙනස් වෙනවා වගේම මිනිසුන්ගේ මානසික විඥානය ගලාගෙන යන ස්වરૂපයත් වෙනස්. හිත සිල්වත් නොවන්නේ හැම තිස්සෙම ඇලෙනවා ගැටෙනවා. මේ ඇලීම් ගැටීම් දුරු කරනවයි කියන කාරණය අතිශයින්ම සංකීර්ණ කාරණයක්. ඇලුනත් වැරදි ගැටුනත් වැරදි. සංඥාවකින් තොරව සිටීමට හැකියාවක් නැ පුහුදු මිනිසාට. නිතරම සිටින්නේ සංඥා උපාදානය. සංකාර උපාදානය, විඥාන උපාදානය. මේ සංඥා සංකාර විඥාන කියන උපාදානයෙන් තොරව ලෝකේ දිහා බලන්න පුළුවන් හැකියාව උදා වෙන්නේ තමන්ගේ ඇලීමේ ගැටීමේ වේගය අවම කරලා දිනු කෙනාට. හැබැයි මේ ඇලීමේ ගැටීමේ වේගය අවම කිරීම පුජ්‍යල ක්‍රියාකාරයක් කමක් නොවේ, පුජ්‍යල දඬුවමක් නොවේ. ඔබ උත්සාහ කරනවා ඇති මම මේ සත්‍ය අවබෝධ කරගත යුතුයි. ඒත් සත්‍ය අවබෝධය යනු මම දුරු කිරීමයි. එසේ නැතුව මම මේ ධර්මය අවබෝධ කරගන්නවා නොවේ. ගම්බීරෝ අයං ධම්මෝ පණ්ඩිත වේදනීයෝ. දහම ගැඹුරුයි, නුවණැත්තන් විසින් ප්‍රත්‍යක්ෂ කරන දහම. ජීවිතේ පුරාම පුරුදු වෙලා තියෙන්නේ අරමුණෙන් අරමුණට මාරු වෙන්න. අරමුණකින් තොරව, අතීතයෙන් තොරව වර්තමානය හෝ අනාගතය දිහා බලන්න දන්නේ. නමුත් ඒ ආර්ය ශ්‍රාවකයන්ට පුළුවන් අතීතයෙන් තොරව වර්තමානය සහ අනාගතය දිහා බලන්න. අතීතයෙන් තොරව යම් දෙයක් දිහා බැලුවොත් ඔබට ඒ ඔස්සේ සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා ගලාගෙන එන්නේ. අතීතයෙන් යුතුව බලන හැම මොහොතකම ඔබට සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා ගලාගෙන එනවා. එනිසා අතීතයෙන් තොරව අනාගතය බලන්නේ කෙසේද බලන්න උත්සාහ කරන්න. ඒ ක්‍රමවේදය තමා තුළින් මතු කරගන්න. ඒ ක්‍රමවේදය තමා සොයාගන්න. ටික වේලාවක් ධර්ම පරේක්ෂණයේ යෙදී දැන් අප සාකච්ඡා කරන්නේ අතීතයෙන් තොරව වර්තමානය සහ අනාගතය දෙස බලන ආකාරය පිළිබඳව. දැන් අපි මෙහෙම කතා කරමුකෝ. දැන් මෙහෙම මේ දේ පෙන්නලා මම අහනවා, මොකද්ද මේ? මේ මොකද්ද? පොතක්. ඔබ මේ පොතක් කියලා කියන්නේ අතීතේ සම්බන්ධ වෙලානේ. අතීතේ මේක පොතයි කියලා කවුරු හරි අඳුන්නලා දුන්නා. ඒ හැඩය රූපය ගත්තා. ඒ සංඥාව ගත්තා. ඒ සංස්කරණය හැදුවා. ඒ විඥානයේ ගබඩාව තුළ තිබුණා. මේක ඒ නිසා පොතක් බවට පත් වුණා. එනිසා වේදනාවකුත් ඒ සම්බන්ධයෙන් තියෙනවා හිතේ. එහෙමනම් අපි හැම විටම ක්‍රියා කරන හැම මොහොතකම එතන ක්‍රියාත්මක වෙන ප්‍රධාන කාරණේ තමයි අතීතයේ සම්බන්ධ වෙමින් තමයි හැම මොහොතකම අනාගතය හෝ වර්තමානය තනන්නේ. අපිට අනාගතයක් නැතුව අතීතය තුල ජීවත් වෙන්නත් බෑ. අතීතය ගැන දුක් වෙන්නේ අනාගතය ගැන හිතලා. අතීතය ගැන දුක් වෙන්නේ වර්තමානය ගැන හිතලා. සතුට වෙන්නෙත් එහෙමයි, දුක් වෙන්නෙත් එහෙමයි. එහෙමනම් මේ කාලය එකට බැඳිලා පවතින දෙයක් අපිට සිඳින්න පුළුවන් කමක් නැහැ. හරියට පාලමක් වගේ, පාලමක දෙපැත්තෙම වර්තමානයේ කියන මැද පාලම ඉවුරු දෙකේ බැමි දෙකේ උහුලගෙන ඉන්නවා. අපිට වම් පැත්තේ ඉවුරක් නැතුව බැහැ දකුණු පැත්තේ ඉවුරට යන්න. අතීතයෙන් තොරව බලන්න පුළුවන් නම් ඔබට තේරෙන්නේ නැද්ද විශාල සහනයක් තියෙනවා කියලා? පුඤ්ජලේ දිහා, වස්තුවක් දිහා, ඕනෑම දෙයක් දිහා හිතන්න පුළුවන් නම්, දකින්න පුළුවන් නම්, අහන්න පුළුවන් නම් අතීතයෙන් තොරව. අපිට කවුරු හරි බනිනවා. කවුරු හරි බනිනකොට අපිට හැකියාව තියෙනවා නම් අතීතයෙන් තොරව අහගෙන ඉන්න, තරහ යන්නේ. අතීතයෙන් තොරව අහගෙන ඉන්න පුළුවන් නම් තරහා යන්නේ නෑ. මොකද හේතුව? අතීතයේ තමයි අපේ මනසට දීලා තියෙන මේ වචන හොඳ වචන, මේ වචන නරක වචන කියලා. අර මට ඉන්දියාවේදී ඩ්‍රයිවර් මහත්මයෙක් බැන්නා වගේ තමයි මම මේ කතාව කියලා ඇති. ඒ මිනිස්සයා හින්දියෙන් මට බැන්නා. ඒකේ හේතුව එතුමාගේ වාහනේ මේ නතර කරපු වෙලාවේ AC දැම්මා කියලා. හැබැයි හින්දියෙන් බැනපු නිසා මට ඒ ගැන අතීතයක් තිබුණේ නැහැ. ඒ නිසා කේන්තියන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. මම ළඟ ඉන්න තව මිනිස්සෙකින් ඇහුවා මේ මොනවා කියලාද බැන්නේ කියලා. හාමුදුරුවන්ට නොතේරුණ හින්දා හොඳයි කිව්වා. මිනිස්සු සැරට බැලලා තියෙනවා. මම දන්නේ නැහැ. දේවගේ එක උදාහරණයක් විතරයි. ඉත කෙනෙක් කියන්න පුළුවන් එහෙනම් අපි මේවා ඉගෙන ගන්න නැතුව හිටියනම් හරි නේද කියලා. එහෙම කතාවක් කියන්නට අපි උත්සාහ කරන්නේ නැහැ. මොකද ඒදී ප්‍රායෝගික නැති දෙයක්, අදාළ නැති දෙයක් අපි මේ ලෞකික ලෝකයෙන් යම්කිසි උදාහරණයක් අරගෙන සමාන කරන්න උත්සාහ කරන්නේ. ඒකට අතීත විඥාණයෙන්, අතීත සංඥාවෙන්, අතීත රූපයෙන්, අතීත සංකාරයෙන්, අතීත වේදනාවෙන් අපිට ඉවත් වෙන්න පුළුවන් නම් වර්තමාන රූප වේදනා සංඥා සංකාර කියන මේ පහම සංසිඳෙනවා. අනාගතයේත් ඒ පහම සංසිඳෙනවා. ඒ සංසිඳුන නිසා කාලත්‍රයෙන් තොරව මේ ලෝකේ බලන කෙනෙක් බවට පත් වෙනවා, අකාලික කෙනෙක් බවට පත් වෙනවා. අකාලික தත්වයේ යම්කිසි කෙනෙක් වැඩගෙන ඉන්නවා නම් එයා තමයි සම්දිට්ඨික වූ අකාලික වූ ධර්මයේ වැඩ ඉන්න කෙනා. ඒ කියන්නේ ධම්ම ජීවින, ඔයාගේ ජීවිතය තුළ ධර්ම ජීවනයේ වෙලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න, ওই ධම්ම ජීවනයේ තියෙන්නේ ආර්ය ශ්‍රාවකෙක් සතු පමණයි. අනිත් අය ඉගෙනගත්තාම ඉතින් ධර්මානුකම්ප ප්‍රතිපත්තියේ ඉන්න ඒ උනාට ධම්ම ජීවනයේ ඇති වෙන්නේ ආර්ය ශ්‍රාවකයෙක් තුළ. එයාට තමයි පුළුවන්කම තියෙන්නේ අතීතයෙන් තොරව අනාගතය දිහා බලන්න. ඉතින් ඔබට මේක සංකීර්ණ වෙන්නේ නැති, තේරෙන්නේ නැතුව ඇති. ලෝතුරා බුදු කෙනෙකුයි දේශනා කරන්නේ ගම්බීරෝ අයං ධම්මෝ. මගේ ධර්මය ගැඹුරුයි. ඉතින් ලෝතුරා බුදු කෙනෙක් ගැඹුරුයි කියලා යමක් කිව්වොත් ඒක ඒකාන්ත වශයෙන්ම ගැඹුරුයි. දැන් අපි හිතනවා මහා ගණිතඥයෙක් කියන මේ ගණන හරි සංකීර්ණයි මේක විසඳ ගන්න බෑ කියලා. එතකොට මහා ගණිතඥයෙක් මේ ගණන සංකීර්ණය විසඳ ගන්න බෑ කියලා කියනවා නම් මේ කුඩාම කුඩා කෙනෙකුට ඒ ගණන හදා ගන්න පුළුවන්ද ලෙසි? ලෙසින් හදා ගන්නත් අමාරුයි. හිතන්නවත් බෑ යට ඒ ගණන හදන්නේ කොහොමද කියලා. ඒ වගේ ලෝතර බුදු කෙනෙක් යම් කිසි දෙයක් ගැඹුරුයි කියලා කිව්වොත් ඒක තවසින් ඒක ගැඹුරයි. එහෙත් ඔබට එතෙන්ට ළඟා විය හැකි. ශ්‍රී පාද කන්ද ඉතාම උසයි. පඩි දහස් ගානක් යා යුතුයි. හැබැයි ඔබ ඒක පැයෙන් යන්න ඕන, විනාඩියෙන් යන්න ඕන, පැය භාගයෙන් ගිහිල්ලා එන්න ඕන, ලන්ච් ටයිම් එකේ ගිහිල්ලා එන්න ඕන කියලා හිතුවොත් තමයි වැරදි. ඒ වගේ තමයි අපේ ඇත්ත නිවන් දකින්න එක ලන්ච් ටයිම් එකේ කරන්න හදන්නේ වැඩි. يعني ඉක්මනින් ගිහිල්ලා එන්න, يعني ඉතුරු කාලෙන් පොඩි ව්‍යායාම, පොඩි උත්සාහයක් දරලා එහෙම කරන්න බෑ. ඒ වෙනුවෙන් කැප වෙලා ඒකට අදාළ කාලය සහ වේලාව, ඒ වේලාව සහ මහන්සිය යොදවලා තේරුම් ගන්න ඕන දෙයක්. දැන් සුපර් මාකට් වල තැන්වල භාණ්ඩ තියෙන මුදලට ගන්න. ඒ භාණ්ඩේට අදාළ මුදල කෙවල මිසක් මේ අතේ තියෙන ගාන්න භාණ්ඩ ගන්න බෑනේ. ඒ වගේ මේ නිවනට යම් කැපවීමක් කරන්න තියෙනවද? ඒ කැපවීම කරලා මිස අර ලන්ච් ටයිම් එකේ නිවන් දකින්න බෑ. ඒ කියන්නේ අතේ දින ගන්නට ගන්න හිතන විදිහට එහෙම කරන්න බැරිද? ඒ වගේ යම් කිසි කැපවීමකින් තුල යතුව කරන්න ඕනේ. ඉතින් මේ එක් එක් අයගේ පාරමිතා බලය සසර බුදුවරුන්ගේ බණ අහලා, තහතුන්ගෙන් බණ අහලා, ධර්මය අහලා ජීවිතය පිළිබඳව කරුණු කාරණා තේරුම් අරගෙන සසර පරණ වෙලා එක එක් එක්කෙනාගේ ප්‍රඥා මට්ටම තියෙන එක එක තලයේ ඉතින් තමන් ඒ ගැන වැඩි කලබලයක් වෙන්නේ නැතුව තමන්ට පුළුවන් තරමින් ඉදිරියට යෑමයි වැදගත්. අපිව දැකලා තියෙනු ශ්‍රීපාද යනෝ දෙපා නැති අය, තනි පාදේ තියන අය. හැබැයි ඉතින් එයා කලබල වෙන්නේ නැහැ. මේ අර දෙපා තියෙන කෙනෙක් යන වේගේ බලාපොරොත්තු වෙන්නේ එයා. එයාගේ පාඩුව එයා යනවා. එයාට සමහර ලාට දවස් 3ක් විතර යනවා ඉහළට. මෙයා අපිට එක දවසින් ගිහිල්ලා එන්න පුළුවන්. අන්න ඒ වගේ තමන්ගේ උත්සාහය තමයි වැදගත් වෙන්නේ, කැපවීම තමයි වැදගත් වෙන්නේ. ඒක බොහෝම ක්‍රමානුකූලව සිහි බුද්ධියෙන්, සතියෙන්, සමාධියෙන් කරන්න ඕන දෙයක්. නූල් බෝලයක් පැටලුම් අරනවා වගේ. දැන් නූල් බෝලයක් පැටලුම් අරගෙන ඉක්මනට ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ගැරඩික ඔක්කොම හිර වෙලා නූල් බෝල ප්‍රයෝජනෙට ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ ඔබේ මනස කලබලයට තේරුම් ගන්න යන වෙලාවේදී සිද්ධ වෙන්න පුළුවන් ඉඳ ඔන්න ඕක තමයි. ධර්මය උනත් කලබලයට තේරුම් ගන්න යන උත්සාහ ධර්ම වේ මොහොතකදී සිද්ධ වෙන ගැටලුව ඕක. ඒ නිසා ඒක බොහොම සංයමයෙන් තේරුම් ගන්න ඕන දෙයක් තමයි මනස. සිත අතීතයෙන් යුතුව බැලුවාම පේන විදිය ඔය පින්නතුන් දන්නවනේ නේද? මේ දැන් පේන ක්‍රමේ අපිට දෛනිකව එදිනෙදා පේන ක්‍රමේ තමයි අතීතය සම්බන්ධ කරගෙන බලනකොට පේන ක්‍රමේ තමයි ඔය පේන්නේ. මේ මහත්තයා, මේ නෝනා, මේ ගෙදර, මේ කාර් එක, මේ බස් එක කියලා අපිට මේ ඔක්කොම පේන්නේ අතීතයෙන් යුතුව බලන ක්‍රමයට. අතීතයෙන් තොරව බැලුවහම මොකද පේන්නේ? අත අතීතයෙන් යුතුව බල්ල කෙනාට පේනවා මේ මගේ ඇස, මේ මගේ මතකය, මේ මගේ දැක්ම, මේ මට පේන දේ කියලා හැඟීමක් ඇති වෙනවා. එයින් ඇති වෙන වේදනාවත් මේ මට ඇති වෙන වේදනාව. නමුත් අතීතයෙන් තොරව බලන කෙනාට මේ මගේ ඇස, මේ මගේ සංකල්පය, මේ මගේ දැකීම, මේ දකින දේ මගේ, ඒ දැකුණු දැක්ක දේ ඔස්සේ ඇති වෙන වේදනාව මගේ කියලා තයක් පහළ වෙන්නේ නැහැ. ඒ දැක්ම තුල ඇසක් නැහැ, ඒ දැක්ම තුල අතීත මතකය නැහැ, ඒ දැක්ම තුල පෙනීම නැහැ, ඒ දැක්ම තුල පුජ්‍යලයක් නැහැ. ඒ දැක්ම තුල පුජ්‍යලයක් නැති නිසා වේදනාවක් නැහැ. ඒකට කියනවා සම්මයක් දර්ශනය. හැබැයි ඉතින් පොතට අනුව නෙමෙයි ඔය මං කිව්වේ. මට පේන විදියට, මට තේරෙන විදියට. ඒසක අවුරුත් හිතන්නකෝ මම මේ පොතේ තියෙන දෙයක් කිව්වයි කියලා. මේක පොතේ තියෙන දෙයක් නෙමෙයි, මේක මට පේන විදිය මං ඔය කිව්වේ. නැත්තම් කියන්න පුළුවන් ඕන විකෘති කරනවා කියලා නේද? හරම කිව්වහම ඉතින් බේරුමක් තියෙනවානේ. මට පේන විදිය, මට හැඟෙන විදිය, මේක පොතේ කොහොමද දිනවද මන්දා? සමහරවිට මේ විදියටම තේරුම් ගත්ත අයත් ඇති, මීට වඩා වෙනස් විදියට තේරුම් ගත්ත කෙනෙකුත් ඇති. හැබැයි ඉතින් මම මේ සංකල්ප පිළිගන්න කෙනෙක් නෙමෙයි. දැන් ඔන්න පින්නතුන් මේක මතක තියාගෙන යනවා. මතක තියාගෙන ගිහිල්ලා තවත් කෙනෙක් එක්ක සාකච්ඡා කරනවා. එයා කියනවා ඕක නෙමෙයි, හරි මේක කියලා. අපි කියනවා ඔය පින්නතුන් මේක අහලා ඉන නිසා ඕක නෙමෙයි, හරි මේක කියලා. එතනදී ඒ තර්කය තුල ගොඩ නැගින්නේ දෙපැත්තෙම තියෙන්නේ මොකද්ද? සංකල්ප දෙක. ප්‍රත්‍යක්ෂතාවයක් නැහැ. ඒකට ප්‍රත්‍යක්ෂතාවයක් නැතිව ඒ නිසා බණ කියන, අනුශාසනා කියන, උපදෙස් කියන, ඕක හරි මේක වැරදි කියන්නේ යන්න හොඳ නැහැ. එතකොට ප්‍රත්‍යක්ෂතාවයකින් යුක්ත කෙනෙක් ඒකට මුහුණ දෙනකොට එයා දන්නවා ඒකට මොන විදියටද මුහුණ දෙන්න ඕන, මොන විදියටද උත්තර දෙන්න ඕන කියලා. පියවරෙන් පියවර විචක්ෂණශීලීව ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා. සංකල්පයන් නෙමෙයි ඉවර වෙන්නේ. දැන් මගේ ධර්මදේශනාවන් වැඩ ඉඳගෙන අවුරුදු 500ක් කළත් ඉවර වෙන්නේ. දානිත් මහාචාර්යවරුන්ගේ පොත ඉවර වෙනවා. පාඩම් ඉවර වෙනවා. විෂය ඉවර වෙනවා. මේක ඉවර වෙන විෂයක් නෙමෙයි. විශ්වයේ අවසානයක් නැහැ. ධර්මයේ අවසානය. මෙතනදී ඔබ අභියෝග කරගන්නේ වෙන කෙනෙකු නෙවෙයි, තමන්ගේ සිත. තමන්ට අභියෝගයක් කරගන්නවා. තමන්ට අභියෝගයක් වන සිත. තමන්ට එරෙහි වෙන, තමන්ට සතුරු වෙන සිත. නපුරක් කළොත් හිත ඉගෙන ගන්නෙත් ඒකමයි, ඒකම තමන්ට කරනවා. හොඳක් කළොත් ඒක තමන්ගේ හිත ඉගෙන ගන්නවා, ඒ හොඳ තමන්ටත් කරනවා. හිතේ ස්වභාවය හිතේ ළමෙක් වගේ. අර වැඩිහිටිය තමන්ගේ අම්මා තාත්තට සලකන විදිය බලාගෙන ඉන්න දරුවා ඊළඟට තමන්ගේ තාත්තට අම්මට සලකන්නේ මේ විදියට ඕන කියන අර ආදර්ශී බේට හිතට යනවා. අර පොල් කට්ටක කතාවක් තියෙන්නේ නේද? සීයට වෙනම කියලා පොල් කට්ටක වතුර දීලා වෙනම එහෙම තනකින් තියලා තිබ්බාට පස්සේ පුංචි දරුවන් දවසක් හොඳටම පොල් කට්ටක් සුද්ධ කරනවා. මොකටද කියලා අහුවාම තාත්තා වයසට ගියාම දෙන්න කියලා. දැන් දරුවා ඉගෙන ගන්න දැත්තේ තත් තාත්තා කරනද ඒ වගේම තමයි මේ සිතත් දරුවෙක් වගේ තමයි හිතත් හැම දෙයක්ම කරන්නේ තමන් කරන දේ සිත ඉක්මවා දකින්වයි කියන එක ලේසි පාසු කාර්යයක් නෙමෙයි ඉනිමගක් තියෙනවා ඒ ඉනිමගේ තියෙන ඉහළම පඩියත් එක්ක පඩි පහයි දැන් දෙවෙනි පඩියට නගින්න කිව්වොත් එයාට තේරෙනවා හතරවෙනි පඩියට නගින්න කිව්වොත් ඒකත් තේරෙනවා පස්වෙනි පඩියට නගින්න කිව්වත් ඒකත් තේරෙනවා හැබැයි ඔය අතර එක්කෙනෙක් කියනවා හයවෙනි පඩියටත් නගින්න කියලා එතකොට මොකද වෙන්නේ හරි කියන කෝ පඩි 6ක් නැහැනේ මේකේ. පහයිද? 5 වෙනි පඩියටම දැන් නැගලා ඉන්නේ. 6 වෙනි පඩියට කෝ 6ක් නැහැනේ. ඉතින් නගින්නේ කොහොමද? ඒ නිසා මේ නිර්වාණය කියලා කියන්නේ අර නොපෙනෙන පඩිය. නිවන කියලා කියන්නේ අර නොපෙනෙන පඩිය. ඇත්තනේ පිළිගන්න වෙන පොතේ මතේ ධර්මයේ හැමතැනම කියන මොකද? වර්ණයක් නැහැ හැඩයක් නැහැ ගන්ධයක් නැහැ රසයක් නැහැ ආකාරයක් නැහැ තියෙන තැනක් නැහැ එතකොට නොපෙනෙන පඩියයි කියලා කිව්වහම ඒක තාම ගැලපෙනවා අන්න ඒ නොපෙනෙන පඩියට නැග ගැනීම තමයි උසාවත් වෙන්නේ ඒක අමාරු කාර්යයක් අපිට ඇහැට හරි කනට හරි නාසයට හරි ගෝචර වෙන දෙයක් නෑ අපිට හොයාගන්න පුළුවන්. දැන් සමහර දේවල් අපි හොයාගෙන යන්නේ හැඩයට අනුව. ලිපිනයට අනුව දැන් අපි කොලයක් කවුරු හරි දීලා කියලා මෙන්න මේ කොලේ තියෙන පැල වර්ගය උගුලගෙන එන ගස් වර්ගය උගුලගෙන එන. ඉතින් කොලේ බලාගෙන ගිහිල්ලා උගුලගෙන එනවා. හැඩයක් දීලා මෙන්න මේ හැඩේ මේ භාණ්ඩේ අරගෙන එන්න. අරගෙන එනවා. එහෙම නැත්තම් සුවඳක් පෙන්නල මෙන්න මේ සුවඳ තියෙන සුවඳ විලවුන් අරගෙන එන බෝතලේ මොනව වුණත් කවන්නේ වර්ගේ වුණත් කවන්නේ මෙන්න මේ සුවඳ තියෙන්න ඕන මේ මොහොතේදී ඔබ ධර්මය අවබෝධ කරගන්නවා කියන දෙයට වැඩි හොඳ වචනයක් තමයි තමාව අවබෝධ කරගන්නවා කියන අදහස ගත්තා නැත්තම් අර ධර්ම අවබෝධය කරගන්නවා කියන වචනේ ගත්තාම හිතන්නේ මේ මම ධර්මය කියන්නේ වෙන දෙයක් මම විසින් ධර්මය ඉගෙන ගන්නවා තේරුම් ගන්නවා මම විසින් ඒ විසින් කැල්ල නැතුව මම මේ මාව අවබෝධ කරගන්නවා එතකොට විසින් නැහැ එතකොට හරි මා විසින් නෑ මම මාව අවබෝධ කරගන්නවා අවසාන ප්‍රතිඵලය තමයි මමෙක් නැතුව ලෝකේ දිහා බලන්න හැකියාව ලැබෙනවා ඒ හැකියාව නිසා අනන්ත දුක් වේදනා අඩු වෙනවා 75% 80% දුක් මමත්වයේ දුරවෙච්ච ගමන්ම සියලු ගැටලු වලින් ප්‍රශ්න වලින් හිතට දැනෙන දුක් වේදනා කනස්සල ස්වභාවවල ඔක්කොම නැති වෙලා යනවා 75% ජීවිතයේ 75%ක පාරිශුද්ධත්වයක් ඇති වුණා කියලා කියන්නේ ලොකු ජයග්‍රහණයක් පොඩි ජයග්‍රහණයක් නෙමෙයි විභාගේ පාස් කියන එකනේ විභාගේ පාස් ඒ කියන්නේ ලෝකෝත්තර පැත්තට සුගතියට නැඹුරුයි දුගතියට නැඹුරු නෑ. ඉතින් ගොඩාක් දෙනෙක්ගේ ජීවිත දිහා බැලුවහම කුසල පාර්ශවයේද බර අකුසල පාර්ශවයේද බර කියලා බලන්න. ජීවිත දිහා බලන්න. අකුසල පාර්ශවයේ බර අය අකුසලයට ඇඳිලා යනවා. කුසල පාර්ශවයට බනාය කුසලයට ඇදී යනවා. කුසල පාර්ශවයට බර වෙනකොට මේ සද්ධර්මය මිහිරක් වගේ හොඳට දැනෙනවා. සද්ධර්මය හරි මිහිරි, ධර්ම අවබෝධය කරගන්න ඕන, නුවණ දියුණු කරගන්න ඕන කියන අදහස් පහළ වෙනවා. සද්ධර්මයේ පැත්තට ඇදිලා යනකොට මිහිරි වෙන්නේ ධර්මය නෙමේ අසද්ධර්මය. එතකොට අසද්ධර්මයේ මිත්‍රයෝ, අසද්ධර්මයේ පුජ්‍යලයෝ, අසද්ධර්මයේ වචන, අසද්ධර්මයේ ක්‍රියා, අසද්ධර්මයේ සතුන් සිව්පාව තමයි ප්‍රියමනාප වෙන්නේ. ලොකු මාන උද්දච්චකම් ඇති වෙන අයට ප්‍රියමනාප සතා ඒකට ගැළපෙනගෙන එතෙන්ට එකතු වෙනවනේ. දැන් සත්භාවයක් ඇති වෙනකොට එතන සත්භාවයේ මිනිස්සු ගැවිසෙන්න පටන් ගන්නවා, ජීවිතයට එකතු වෙනවා. ඒ වගේම අසත්භාවය තමා තුළ ඇති වෙනකොට අසත්භාවයේ මිත්‍රයෝ සහ වටපිටාවක් සැකසෙනවා. ඒ තමයි අසත්භාවයේ ලක්ෂණ ජීවිතේට ඇති වෙනකොට බල්ලෝ හේමේ ඇති වෙන්නේ, වැඩිපුරෝ බල්ලෝ හේමේ ගැවසෙන්න පටන් ගන්නවා. ඒක අසත්භාවයේ ලක්ෂණ. ඒ කියන්නේ බල්ලෙක් ඇති කරාට කවන්නේ ගෙදර බුරන්න. එහෙම නෙමෙයි, අර මිනිස්සු ගන්නට බල්ලෝ හදන මට්ටමට එන්නේ අසත්භාවයත් එක්ක. බල්ලා හරි ශ්‍රේෂ්ඨ තත්ත්වයක තියෙනවා. ඉතින් බල්ලන් නිතරම ළඟින් පාතින් පුටුවේ ඉන්නකොට නිතරම මේ අර බලු චින්තනයත් එක්ක මේ මනුස්සයා මේ ඒකාබද්ධ වෙනවා. බල්ල කියන්නේ නිතරම විචිත්ත හිතක් තියෙන, තිරිසං සිතක් තියෙන, ප්‍රාථමික පහළ උද්දච්ච මානසිකත්වයක් තියෙන සතෙක්. එවැනි සත්තු එක්කම නිතර ගැවසීමෙන් සිතුවිලි පහළ වෙන්න පටන් ගත්තොත් ඒ හිත ඊළඟ ආත්මේ ඒ අර ප්‍රිය කරපු සත්වාත්මයටම යන්න පුළුවන්. ඒ ප්‍රිය කරන්නේත් ඒකයි. මහත්යට වඩා ප්‍රියයි බල්ලා. එහෙම නැත්නම් නෝනට වඩා ප්‍රියයි බල්ලා. පන්සලේ හාමුදුරුවන්ට දානයක් දෙන්න රුපියල් 500යි නම් වේදන් කරන්නේ, බල්ලට මාසෙට රුපියල් 30,000ක් වේදන් කරනවා. අන්තරිත දහක වේදන් කරනවා. සමහර අය රස්සාවල් කරන්නේම බල්ලන් අරගත්තු කරන්නේ. මානසික දෝෂ ඒගොල්ලන්ගේ විනාශය ඒගොල්ලෝ විසින් ඇති කරගන්න අය. ප්‍රියමනාප වෙන තිරිසන් සතුන් බොහොම ප්‍රියමනාප වෙනවා. මොකද අර තිරිසන් මානසිකත්වය ගැළපිලා යන නිසා. තමන්ගේ මානසිකත්වයට තමයි මිත්‍රත්වයේ පව ගැළපෙන්නේ. දැන් ධර්ම මාර්ගයේ යන කට්ටියට මේ ධර්ම ගුණාංග තියන අය තමයි ගැළපිලා එන්නේ. මේ මිත්‍රත්වයත් එහෙමයි. මනසට සාපේක්ෂිතව තියෙනවා. ඒ නිසා පින්නතුන් නිතරම කල්පනා කරන්න මේ සිතේ තියෙන ලෝභ ద్వේෂ මෝහ හඳුන ගන්න ඕන. හඳුනගෙන කුසල අකුසල විග්‍රහයක් කරන්න හැකියාවේ තියෙන්න ඕන. නෙවැරදි දේ තෝරා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඒ නෙවැරදි දේ තුලිනුත් ඉහළට ගිහිල්ලා මේ ඉන්ද්‍රිය හය ඉක්මවා ලෝකය පේන මට්ටමට දියුණු වෙන්න ඕන. ඉන්ද්‍රිය හය ඉක්මවා ලෝකේ පේන මට්ටමට දියුණු වෙනවා. ඉන්ද්‍රිය හයෙන් බලන කම්ම දුක් වේදනා. අතීතයෙන් ලෝකයේ දිහා බලන කම්ම දුක් වේදනා මහා ප්‍රස ගින්නි තැවුල්. අපි එහෙම මමත් බලන කාලයක් තිබ්බනේ පුදුමාකාර තැවුල්. ගිනි ගන්න චාච්චයක් උඩ ඉන්නවා වගේ. හැමදෙස්සෙම කවුරු හරි බනේද, දොස් කියයිද, ඇදක් කියයිද, මාව පෙරලයිද, මාව පරාජය කරයිද, මාව ලැජ්ජ කරයිද කියලා හරි බයක් තියෙනවා. ඇයි මම අංකාරයෙන් ඉන්නේ? මට වේ, මට අලාභ වේද, හර්ම හිතයිද, මෙහෙම හිතයිද, කොහොමද වෙන්නේ කියලා මම අංකාරයෙන් මහ පුදුම තේවා. ඒක තමයි ස්වභාවය. මමංකාරයෙන් තොර වුණාට පස්සේ එයාට නින්දාවත් ප්‍රශංසාවත් දෙකම එකයි. ඒක ඒක කාරණේ මොන වගේද, කොයි වගේද? නින්දාවත් ප්‍රශංසාවත් එකයි. එහෙමනම් ඒක දැනෙන්නේ කොයි විදිහටද? නින්දාවත් ප්‍රශංසාවත් එකයි නම් ඒ එක ඒ කාරණේ කුමක්ද? අන්න උත්තර දෙන්න දැන්. කාටද මේ නින්දාවයි ප්‍රශංසාවයි එක ආකාරයට දැනෙන්නේ? මමත්වය දුරු කළ කෙනාට. මමත්වය දුරු කළ කෙනාට තමයි නින්දාවයි ප්‍රශංසාවයි එක විදියට දැනෙන්නේ. එතකොට ඒ දැනෙන ආකාරය මොකද්ද කියලා අහන්නේ. තම තමන්ගේ ප්‍රඥාවෙන් ඉතින් යමක් කියන්න පුළුවන්. දැන් මෙහෙමයි, දැන් මේ කරුණු මේ විදියට ඔයාටන්ට හිතන්න ලබා දෙන්නේ අර අපි දන්නවනේ එන් තාත්තා කෙනෙක් ඇවිත් පොඩි කාලේ ඇවිදින පොඩි ළමෙක් ළඟ ඉඳි දහස් වතාවක් ඉදිරියෙන් එහාට මෙහාට ඇවිදින්නේ මෙහෙමයි කියලා ඇවිද්දට වැඩක් වෙන්නේ නැහැ නේ තාත්තා, නේද? අර පොඩි ළමයා අතින් අල්ලගෙන ඇවිද්දවන්න ඕන. එහෙම ඇවිද්දේවට පස්සේ තමයි එයාට ඇවිදින්න හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒ වගේ අපි වේගෙ මොන තරම් ලොකු පඬිත බණ කිව්වත් වැඩන්නේ නැහැ. ඔයත්තන්ගේ චින්තාමය ප්‍රඥාව ගොඩ නැගෙන්නේ හිතන්න අවකාශෙ දෙන්නේ නැත්තම්. දැනට වෙලා තියෙන්නේ මොකද්ද? සාවින් වහන්සේලා දන්න වැඩ ඔක්කොම දාලා කියනවා මයික් පැලෙන්න. නමුත් නැගිටතර පස්සේ මිනිස්සු ඔක්කොම පුස් මිනිස්සු. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වෛරුද්ධ දේවල් ප්‍රශ්න. වෛරුද්ධ දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා මේක මේ වැත්තතුල ප්‍රායෝගික විය යුතු නිසා එහෙම හිතන්නට අවකාශය ලබා දෙන්නේ. නින්දාවත් ප්‍රශංසාවත් එකසේ දැනෙනවා. ඒ එකසේ දැනෙන එක කාරණය නම් කොහොමද කියන එකයි අප ප්‍රශ්න කරන්නේ. ඔව්. දැන් නින්දාව කියන්නේ එක ඒකකයක්, ප්‍රශංසාව කියලා කියන්නේ තවත් ඒකකයක්. ඒ ඒකක මෙහෙම දැනෙන්නේ. දැන් අපි ඒකක අපි ගණන් කරනකොට 1 2 3 4 මේ ඒකකනේ. දැන් එතකොට 1 කිව්වහම එකේ ඉලක්කමේ ස්වરૂපය, රටාව සහ අගය දැනෙනවා අපිට. දෙක කිව්වහම දෙකේ ඉලක්කමේ හැඩය සහ ස්වરૂපය සහ එකට වඩා වැඩි දෙක කියලා ඒකකයේ ගණන සංවේදීතාවයේ තියෙනවා. ඒ වගේම තමයි වචන වලින් අපි ලබා දෙන නින්දා ප්‍රශංසාවලත් තියෙන්නේ ඒකකය. එතකොට මේ දෙකම එක හා සමානව දැනනවායි කියන එකේ අදහස් කරන්නේ මොකද්ද? මේ දෙකම බාරගන්නේ නැහැ කියන එක. මේ දෙකම බාරගන්නේ නැති හේතුව මොකද්ද කියලා අහුවොත් හේතු නැතුව. සමහර අය බාරගන්නේ නැත්නම් යම් යම් දේවල් හේතු ඇතුව. මේ දේ මේ නිසා මම බාරගන්නේ නැහැ. දැන් අපි ආහාරයක් දුන්නාම අපි කියන්නේ මගේ බඩ පිරෙලා ඒ නිසා මම බාරගන්නේ නැහැ. ඒ හේතුව. මම මේ ආහාරය කන්නේ නැහැ. කැමති නැහැ මං. මට අප්‍රියයි ඒ නිසා එහෙම නැත්නම් ඇලර්ජි වෙනවා කියලා යා ඒකට හේතු දක්වලා ප්‍රතික්ෂේප කරනවා. මේ ලෝකේ ඕනම දෙයක් එහෙමයි. දැන් අසාදයක් බලන්න මහත්තයෙක් මලමාල මහත්තයෙක් ගෙදර ආවත් සමහරලාට ඉන්න මලමාල නෝනා ප්‍රතික්ෂේප කරන්නේ එයා මිටි මට හරියන්නේ නැහැ. එයා කළු වැඩි මට හරියන්නේ නැහැ. එයා කියවනවා වැඩි මට හරියන්නේ නැහැ. එයා නිකන් hina වෙනකොට දත්වල පැල්ලන් මට හරියන්නේ. හේතු තියෙනවා. හේතු තියෙනවා. මන්න ජීවිතේට ගිහිල්ලා නැහැ මලමාලියක් බලන්න. ඒ වුණාට ඕකනේ වෙන්නේ නේද? ඕක තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා හේතු ඇතුව ඉවත් කිරීම කියලා කියන්නේ එක කාර්යයක්. මේක හේතු නැතුව. හේතු භංගහ. හේතු භංග වෙලා තියෙන, හේතු දුර් වෙලා තියෙන, හේතු නැහැ. හේතු නිරුද්ධ වෙලා තියෙන්නේ. ඇයි හේතු නිරුද්ධ වෙලා තියෙන්නේ? හේතු හැදෙන්නේ පුජ්‍යල දර්ශනේ මමත්වයෙන්. ඈ ඔව් මමත්වය කියන එක තුල තමයි හේතු හැදෙන්නේ. එයා තමයි හේතු තියාගෙන ඉන්නේ. මමත්වය කියලා කියන්නේ මෙසේ විය යුතුයි මෙසේ නොවිය යුතුයි කියන ගුණාංග දෙක වේගෙන් ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය තුල තමයි තියෙන්නේ මමත්වය. එයා ළඟ කරුණු දෙකක් තියෙනවා. මොකද්ද? මෙසේ විය යුතුයි. අනිත් එක තමයි මෙසේ නොවිය යුතුයි. මෙසේ විය යුතුයි මෙසේ නොවිය යුතුයි. මෙයා ළඟ මෙසේ විය යුතුයි කියලාත් නැහැ, මෙසේ නොවිය යුතුයි කියලාත් නැහැ. එසේත් නොවි මෙසේත් නොවි වෙනාංකාරයකට මේ දේ සිදුවිය යුතුයි කියලා නැහැ. දැන් සමහර එසේත් සිදු නේද? එහෙමනම් ඕන විදියකට කෙරෙත්වා කියලා හිතනවා. එතකොටත් වෙනාංකාරයක් වෙනවා, වෙනාන් ආකාරයක් වෙනවා. එතකොට වෙනාන් ආකාරයකට විය යුතුයි කියලා හිතන්නේ නැහැ. ඇයි ඒ හිතන්නේව නැත්තේ? චින්තනය ඉක්මවා ඉන්නේ. ඒ කියන්නේ එයා චින්තනයත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා චින්තනයේ ගැටලුවක් වෙන්නේ නැහැ. අපි මේ මහ පොළොව ඉක්මවා ගුවන් යානයක නැගී අහසට යනවා. පොළොවේ භූමි කම්පාවක් හට ගන්නවා. ගුවන් යානයට දැනෙනවද? නැහැ. හේතුව මහ පොළොව ඉක්මවා ගිහිල්ලා ඉන්න නිසා. ඒ නිසා චින්තනයේ ඉක්මවා යම්කිසි කෙනෙක් ගමන් කළොත් දර්ශන සම්පත්තිය ඇතුනොත් අර චින්තනයේ ඇති වෙන කල්පනාවල් එයාට දැනෙන්නේ නැති වෙනවා. ඊට පස්සේ ඇසේ ඉක්මවා ගියොත් එහෙම ඇසේ ගැටෙන දේවල් වල ඒ කම්පන අර දර්ශන ශක්තියට ළඟා වෙන්නේ නැහැ. කන ඉක්මවා ගිහිල්ලා ඉන්නකොට කනට එන ශබ්ද ඔස්සේ ඇති වෙන කම්පනයේ වේගය අර දර්ශන ශක්තියට දැනෙන්නේ නැහැ. ඒ නිසා ලෝකෝත්තර වෙලා ලෝකයෙන් එතර වෙලා ගුවන් යානයේ පොළොවෙන් අහසට ගිහිල්ලා දැන් පොළොවේ නෙමේ තියෙන්නේ. පොළොවේ කම්පන ගුවන් යානට දැනෙන්නේ නැහැ. ඒ නිසා ඉන්ද්‍රිය ඉක්මවා ගියාට පස්සේ ඉන්ද්‍රිය තුල කම්පණය ඉන්ද්‍රිය ඉක්මවා ගිය ඥානයට ලෝකෝත්තර ඥානයට දැනෙන්නේ නැහැ. ඉතින් මුලින් සිද්ධ වෙන්නේ 100ට යම් ප්‍රතිශතයක් වැඩි ප්‍රතිශතයක් ඊට පස්සේ 100ට 100ක් දක්වා ඒක දියුණු වෙනවා. ඒක තමයි වැදගත්කම තියෙන්නේ. ඉතින් එතෙන්ටම දියුණු වෙන්න ඕන. මම නම් ඉතින් එතෙන්ටම දියුණු නෑ. මම බොරු කියන්න ඕනේ නෑනේ. කම්පන දැනෙනවා. නමුත් මට ඔබව මේ ගමන් මගේ ප්‍රවිෂ්ට මාර්ගයට ළඟා කරවීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි මේ මාර්ග උපදේශය ලබා දෙන්නේ. මොකද මේ මගද පිවිසීම තුනම ඔබට ලැබෙන සහනය තමයි නතේ ගමිස්සන්ති අපාය. අය අපායට ඇදගෙන යන ප්‍රථම බලවේගය නැහැ. නැත්තම් ඔබ ඉන්නේ ද්වේෂසිතින්ද, සාගසිතින්ද, ඔය ඕවයි මත්ත්වයේ ඉඳලා මැරිච්චකම මොකද වෙන්නේ? දැන් කොසල් රජු බුදුහාමුදුරුවෝ නිතරම මුණ ගැහිච්ච කෙනා. නමුත් තිබෙ මොකද්ද? රාග චරිතයක්. හරිම රාග චරිතයක්. ඉතින් ඒ නිසා මොකද වුනේ? රාගසිතින් මිය ගිහිල්ලා වැසිකිලි පණුවෙක් කියලා ඉපදුනා. ඒ නිසා රාගසිත එහෙම වර්ධනය කරලා ඒ පැත්තට නැඹුරු භාවයක් තිබ්බොත් එහෙම උපදින්නේ කොහේද? වැසිකිලි පණුවෙක් කියලා ශෝක තැන. සැප සම්පත් සියල්ල ඇත. සියලු පෝෂණය සහිතයි. හොඳයි හැදෙන්නේ. ඉතින් ඒ නිසා ද්වේෂසිතෙන් ඔත් එහෙමයි. ඔය යක්ෂෙක් කියලා. දැන් අර එංගලන්තේ මේ බකින්හැම් මාලිගාවේනේ. මොකද්ද මන් දන්නේ? ඒකට කියන්නේ බකින්හැම් කියලාද? මොකද බකමූණෙක්වත් හිටියද ඒකේ? ඉතින් ඒ නිසා ඒකේ අර මේකේ උඩ සෝදරේ ඉන්නවලු භූතෙක්. ඉතින් රජ කෙනෙක්, රජතුමා භූතෙක්. ඉතින් භූතෙක් කියලා ඉන්නවා. ඒ නිසා හරි භයානක தত্ত্বයක් පුදුන් භාවයේදී මොන தত্ত্ব තානාන්තර නිලතල ඔක්කොම මහාන වෙලා හිටියයි කියලා මේ බොරු කතාවක් අර ඔළුවෙන් පල්හැ අපායන්නේ මොනවද කතාවක් කියන්නේ? හේ බොරු කතා. මොකද ඔළුවෙන් පල්ලේ හැන්නේ නැතුව අනිත් එක ගියාම දැන් අපයි නේද? ඒ බොරු කතා. කිසිම ඒ නිසා මේ හිම එකක් නැහැ. අපාය යනගෙන අපාය යනු ඒක චීවරේ අරකේ මේකේ කියලා සිල් සමාදන් වුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. චේතනාව තුලින් එයා ලෝභ ද්වේෂ මොහ වැඩ account එක වැඩි පිරලා තිබ්බොත්, ඒ කියන්නේ මනස දැවෙන ගුණේ වර්ධනය කරලා තිබුණොත් එයා යන්නේ කොහටද? දැවෙන ගුණේට. සමහර අය දැවෙන ගුණේට ආස කරනවා. කුතුහලයට, බීතියට, ත්‍රාස්‍යයට ආස කරන්න පුරුදු වෙනවා. ඒගොල්ල තමයි දැවෙන ගුණ වින්දනය කරන අය. ඈ දැවෙන ගුණය. ඒ නිසා දැවෙන ගුණේ වින්දනය කරන්න ගියොත් එහෙම දැවෙන තැන්වලටම යන මොඳ රාග ගින්න, ద్వේස ගින්න, දෝෂ ගින්න, මෝහ ගින්න, ඊර්ෂ්‍යාවත් ගින්න, මානය, මදය, ඈ ඒ කියන ඔක්කොම ගිනි තියෙන්නේ 1500ම ගිනි. ඒ ගිනි වලින් තැවෙනකොට මොකද වෙන්නේ? ඒ ගින්නටම තමයි මේගොල්ලන්ගේ ගිනි වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා යන්නේ. ඒසා තමන්ගේ චරිතය අඳුනගෙන ඒ චරිතයට අවවාද අනුශාසනා කරලා හදන්න ඕන. සමහර අය ඉන්නෝ වෙන මොකක්වත් නැති වෙන ඉරිසියාව. ජීවිතේ තුළ තියෙන ඉරිසියාව විතරයි. ඒ සන්දේශය තරහ ගැටෙන එකම තමයි තියෙන. වෙන මොකුත් වරදක් නැහැ. ද්වේෂය තමයි තියෙන ප්‍රමුඛ කාර්යය හැටියට. හැබැයි ඒකටම බැන බැන ඉන්නවා, බයිනවා. ඒක තමයි වැඩේ. ද්වේෂයෙන් පුරවිලා ඉන්නවා. ඒ වගේ නොයෙකුත් නොයෙකුත් චරිතා මේ භාවයන් තියෙනවා. ඉතින් ඒව භාව රූප, භාව ලක්ෂණ තියෙනවා. ඒ භාව ලක්ෂණ අනුව තමයි පූදුන් භාවයේ හිටියොත් අනිවාර්යෙන් යන්නේ. හැබැයි නියත ගතියක් නැහැ. කොයි වෙලාවෙ අපහාය යනවද දන්නේ නැහැ. මොකද මමංකාරයේ තියෙන නිසා කොයි වෙලාවෙ මමත්වයෙන් පව කරනවද දන්නේ නැහැ. දැන් මමංකාරයේ කෙනෙක් ප්‍රශ්නයක් විසඳන්න ගියොත් එයා ගන්නෙම කොයි වෙලාවත් කොයි පැත්තේද? මම මගේ පැත්ත. ඒ කියන්නේ මමංකාරයේ පැත්ත. එයා සාධාරණේ ගන්නෙ නෑ, යුක්තිය ගන්න. ඒ නිසා උසාවියේක අඩුකාරයේ කෙටියත් එයා සාධාරණ ඒත් ගන්න. ඒ ගන්නෙ තමන්ගේ පැත්ත ගන්න. ඈ මේ ලොකු වැඩිකාරයෙක් වුණත් මේ මිනිස්සු ඇහිරේ යවුවොත් එහෙම මගේ බබාලට ඉස්කෝලේවත් යන්න හම්බෙන්නේ නැහැ කියලා තේරුනොත් ඒ මිනිස්සු ඇහිරේ දාන්නේ නැහැ. ඈ අපි බේරෙන්න ඕන කියලා අදහසින් බේරෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් තමන්ගේ පැත්ත ගන්න ගුණේ කොත්තන වුණත් තියෙනවා. ජනාධිපති ළඟ ඉඳලා කාලඟ වුණත් තියෙනවා. මමන්ගේ තමන්ගේ පැත්ත තමයි ගන්නෙ. ඉතින් සාධාරණ දැක්මක් ඇති වෙන්නේ මේ මමංකාරය නැති වුණු තැන. එයා පුජ්‍යලත්වයේ ලෝකෙ දිහා බලන්නේ. එයා බලනෝ සම්මයක් ඇසින්, ලෝකෝත්තර ඇසින්, ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ඇසින්, ප්‍රඥා ඇසින්, විමුක්ති ඇසින් බලනවා. බලන් කොච්චර නම් වලින් කිව්වත් ඒ එකම කාරණයක් නේ කිව්වේ. එකම කාරණයක් සෞම්‍ය දැක්මක් තියෙන්නේ. ඉතින් මම මේ ධර්ම දේශනාව කරන්නේ මේ ඉන්ද්‍රියන් වලින් බල්ලා නෙමෙයි. ඉන්ද්‍රියන් වලින් බල්ලා කිව්වනම් එහෙම අර පිටකොටුවේ හාමුදුරුවා කියන බලිය ගන්න සිද්ධ වෙන්නේ. මේ ඇඳුම ගැනයි, බැලඳුම ගැනයි, කන එක ගැනයි, බොර එක ගැනයි, දානමාලි ගැනයි තමයි කියන්නේ. ඒ ඉන්ද්‍රියන් වලින් නෙවෙයිනේ කියන්නේ. ඒ නිසා මට ඒවා පේන්නේ නැහැ. මට පේන්නේ සද්ධර්මය. ඉන්ද්‍රියන් වලින් තොරව බලන්න. ඒකට ඉන්ද්‍රියන් වලින් තොරව බැලුවාම තමයි මේ ගුණය පහළ වෙන්නේ. මේ ගුණය, මේ දැක්ම හරිම සෞම්‍යයි. අතීත පොදු විඥානයේ තුල ඉඳන් නේද? උපාදාන ස්කන්ධේ ගොනු වෙලා කැටි වෙලා නොයෙකුත් දේවල් වලින් මත් වෙලා කරන කතාවක් නෙමෙයිනේ. දැන් මේ ලෝකේ යම් යම් දේශකයෝ වෙනවා. සමහර අය ද්වේෂයෙන් මත් වෙලා දේශපාලකයෝ වගේ අය ඉන්නේ. කතාවේ තියෙන තනිකර ද්වේෂය. දැන් අපි මේ කතා කරන දේ තුල පිනුතුණු දැනෙනනේ කොයි වෙලාවකවත් මේකේ ලෝභ ද්වේෂ මොහ නැහැ. ලෝභ ද්වේෂ මොහ නැහැ. ලෝභ ද්වේෂ මොහ ඉක්මවා යන ගුණයක් තමයි තියෙන්නේ. ඉතින් පින්නතුන්ට අනුකම්පා සහගතව කියලා දෙනවා. මේ නුවණින් අහන්න, මේක නුවණින් ඇසීම තුළ තමන්ට අවබෝධ කරගන්න පුළුවන්. ධම්මාරාමු ධම්මරතෝ ධම්මං අනුචින්තිය. ධම්මාරාමෝ කියලා කියන්නේ ධර්මය ජීවිතය කරගෙන, එහෙම නැත්නම් ධර්මය තුළ වාසය කරන කෙනෙක්. ධම්ම රතෝ කියලා කියන්නේ ධර්මයට ඇලෙන කෙනෙක්. ඒ ධර්මයට ඇලිච්ච නිසානේ අපි අහගෙන ඉන්නේ නේද? විමර්ශනය කරන්න කියනවා. ඒ විදිහට ඒ ධර්මයට අනුකූලව හිතනගෙන අනුවිචින්තයන් ධම්මං අනුස්සරම් භික්ඛෝ සද්ධම්මං පරිහායති. ඒ විදිහට ධර්මය දියුණු කරගන්න ඒ භික්ෂුව කියලා කියන්නේ ඕනම කෙනෙකුට, සසරෙන් නිදහස් වෙන්න කැමති ඕනම කෙනෙකුට භික්ඛවේ කියලා කියන්නේ. සද්ධම්මාන පරිහායති නපරිභායති. ඒ කියන්නේ සද්ධර්මයෙන් පරිහානියට පත්වන්නේ නැහැ යන සද්ධර්මය දකිනවා. කොයි විදියටද ධර්මයේ ප්‍රගුණ වෙන්න ඕන? චරං වා යදි වා තිත්තං නිසින්නෝ උදවාසය. චරං වා ඇවිදිනවා නේද? යදි වා තිත්තං සිට නැවතිලා හරි වාඩි වෙලා හරින නිසින්නෝ හිඳගෙන වේවා. අපි නේද සතර ඉරියව්වෙම කියලා කියන්නේ. ඒ සතර ඉරියව්වෙම ඉන්න ඕනම වෙලාවත් අජත්තං සමය චිත්තං සම්ති මේවාදි ගච්ඡති. මේ ශාන්ති දර්ශනය ඇති කර ගන්නට අජත්තං සමය චිත්තං අධ්‍යාත්මික සිත සමණයටපත් කරගැනීමේ. එහෙම නැත්නම් සංසුන් කරගැනීමේ. එහෙම නැත්නම් අපි කයකට කියනවා ධර්මානුකූල කරගැනීමෙන්. එහෙම නැත්නම් ධර්ම විනය ගැළපීමෙන්. ධර්ම විනය ගැළපනවා කියන්නේ කොයි පිටින් අපි අඳුනගන්න දේ නෙමෙයි. මේක ධර්ම විනය කියන්නේ ස්වාමීන් වහන්සේ දේශන ලද ධර්මයයි තමන්ගේ මනස තියෙන තැනයි. තමා ඉන්න මේ මොහොතේ ඉන්න තැන විනය. තම මේ මොහොතේ මනස හසුරවන තැන විනය. ඒ විනය ගැළපනවා මේ ධර්මයට. ධර්මානුකූල ධර්මයට 100ට 100ක් සමාන වෙන කම්ම ගලපනවා. ඊට පස්සේ එයා ධම්ම ජීවිනවා. එනවා ධර්ම ජීවිතයට පත් වෙනවා. ඒ ධර්ම විනය ගලපගත්තාම එතකොට ධර්මකාමී ජීවිතයක් කරනවා. ධර්මය සහ තමා යන දෙදෙනෙක් නොවන බග පහළ වෙනවා. ඒකෝ ධර්මය සහ තමා යනු එකයි. බුදුරජාණන් වහන්සේ හා ධර්මය යනු එක්කෙනෙක්. ඒක පරමාර්ථ සත්‍යයක්. එක්කෙනෙක් කියන්න පුළුවන් නෑ නෑ තුන් දෙනෙක් හතර දෙනෙක් කියලා. ඉතින් ගැඹුරින් බැලුවහම බුද්ධ ධම්ම සංඝ කියලා කියන්නේ එකක්. ඒක ගැඹුරු නුවණින් බැලුවාම තේරෙන්නේ. ඉස්සල සද්ධර්ම අවබෝධය නැති වෙන කාලෙදි මම ඔක දැනගෙන තර්ක විතර්ක කළා. මේ ලොකු අභිධර්ම ලොකු සාමීන් වහන්සේ කෙනෙක්ගේ ඒකට අවබෝධයක් නැහැ. මේ උන්වහන්සේලා මුලින් මුලින් ඒකට අකමැති වෙලා පස්සේ කිව්වා ඉතින් ඔව් එකම ගුණේ තියෙන්නේ කියලා බාරගත්තා. ඒ තේ දවස්වල එහෙම කතා කරාට මේ තේරුම තියෙනකොට අර තේරුම් ගත්ත කෙනාට වඩා සැරයි. ධර්මයේ අහලා සාමාන්‍යයෙන් පොඩි තේරුමක් ගන්නවනේ. එයාගේ සැර ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුට වැඩි සැර. දැන් යන්නේ නැහැ. දැන් කාටවත් අතක කරන්න වාද කරන්න විවාද කරන්න මේ ගිහිල්ලා පැනලා මේවා කරුණු කියලා දෙන්න එහෙම බලන්නේ නැහැ. ඕනනම් තේරුම් ගන්න නැත්තම් නිකන් ඉන්න. කාට හරි අපාය හරි යන්න ඕම නැහැ කියලා කිව්වොත් අනිකම නැගිල්ලෙන් ගිහිල්ලා බලලා ඉන්න අපිටත් ඇවිල්ලා කියන්නේ. හපෝ මොන වළක්වන්නේ. යන්න යන්න ඕම නැහැ නේ මම හසුරවන්නේ ඕන යන්න. ගිහිල්ලා ඉන්න. ඒස් එන්නේ මොකද මේ නිවන් මාග හොයන පිරිසක් ඉන්නවනේ ඒගොල්ලන්ට දෙන්න පුළුවන් නේ. අපිට මේ යෝජනා කරන්න බෑ. මෙයා ඔයා අනිවාර්යෙන් මේක දකින්න ඕනේ කියලා. ඒ නිසා මේ මග දැකීම තුළින් පින්නතුන් මේ මිනිසත් භවයේ ප්‍රයෝජනය ගත්තාගෙන අභිමානය ඇති වෙන නැත්තම් මිනිසත් භවයේ ප්‍රයෝජනය නැතුව තමයි මැරෙන්න සිද්ධ වෙන්නේ. මේ ධර්මයේ තමයි තියෙන එකම විශේෂත්වය මිනිසත් භවයේ තියෙන අනිත්‍යය ඔක්කොම අර සතුන්ට හා සමානයි. අනිත් සතුන් කෑම කනු අනිත් සතුන්ට ගෙවල් තියෙනු ඒ සතුන්ට ආවෙනික ගෙවල් තියෙනවා. ඒ සතුන්ට ඒ ගෙවල් අරින්න සාන්ත හොඳ සැප පහසුයි. පුළුන් වල ඉන්න කැමති කුරුල්ල වර්ග එහෙම ඉන්නු පුළුන් කඩාගෙන ඇවිල්ලා ලස්සනට මෙට්ට වගේ හදා පුළුන් වල ඉන්නවා. ඈ ඉතින් ඒ වගේ ඉතින් දරුමල්ලෝ හදනවා කසාදයක් බඳිනවා. ඒ කටයුතු කරනවා ඒ දරුවන්ට උගන්වනවා රැක බලා ගන්නවා. යුතුකම් ආගමකින් මොහොකින්වත් උගන්වලා නැහැ. තමන්ගේ බිත්තර ටික රකින්න කාලෙදි මහත්ය නෝනා දෙන්න මාරුවට රකින්නවනම් නෝන දාලා ගියොත් එහෙම පැය 24ක් හරි ඉන්නව එනකම්. මංගල දැකලා තියෙන පරෙයියෝ එහෙම ඉඳලා තියෙන ඒකම පරෙයියා ඉන්නව පැය 24ක් හරි දවස් දෙකක් තුනක් හරි ඉන්නව අර අනිත් එක්කගෙන එනකම් යන්නේ. තනි කරලා යන්නේ විතර ටික. අනිත් අය ආපු ගම මෙයා ඩියුටි බාර ගන්න ඊළඟට එයත් ඉන්නව පැය 24ක් විතර අනිත් එක්ක නැනකම්. තේවා කොහොමවත් මේ කියලා දුන්න නැති වුණාට මානව ලක්ෂණයක් හැටියට තියෙනවා. ඒත් මේ මිනිස් වර්ගයා ළඟ මේ කතන්දරේ නැත්තිමකෝ. හැයි බහු බුද්ධි බහු විඥාන බහු සංකල්ප වලින් පිරිලා අර ජීවිතයේ තියෙන සෙනෙහස දයාව ආදරය කරුණාව අර භෞතිකවාදී රිද්මයෙන් බිඳලා ඒ කියන්නේ මේ වෙනකොට මිනිස්සුන්ට වැදගත් වෙලා තියෙන මානව ගුණාංග මානව ලක්ෂණ නෙමේ භෞතික ලක්ෂණ. භෞතික ලක්ෂණ වැඩි වෙලා තියෙනවා. ඒ නිසා තමයි මිනිස්සු පිරිහෙන ලෝකයක් බවට පත් වෙලා තියෙන්නේ. මානව ගුණාංගات එක්ක ක්‍රියා කරන ලෝකයකට එච්චර මේ පරිපාලන වැඩපිළිවෙලක් අවශ්‍ය වෙන්නේ නැහැ. බොහොම සාමකාමී. කෙනෙකු අන් කෙනෙකුට හිංසාවක් පීඩාවක් වචනයෙන් සිතින් කයින් කිරීමෙන් වළකිනවා. මානව ගුණාංග. ඒ සියලු ලක්ෂණ පුබුදිනෝ ධර්මයත් එක්ක එයාට අර මේ උද්වේග කර භාවයන් ගොඩාක් අඩු වෙනවා. උද්වේග කර භාවයන් වේගවත් බව අඩුවීම නිසා, අසහනයන් අඩුවීම නිසා ඒ ඇත්තන්ගේ ජීවිතයේ නිතරින් පාලනය වෙන, ස්වභාවයෙන් පාලනය වෙන, ධර්මයෙන් ආරක්ෂා වෙන ගුණයක් ඇති වෙනවා. ඕනම මිනිස්සෙක් ලෝකේ වරදක් කරන්නේ, බනින්නේ, කේලම් කියවන්නේ, කොටවන්නේ, මේ ඔක්කොම කරන්නේ චිත්ත පීඩාවක් මකා ගන්න, පලි ගැනීමක් හැටියට නේද? එහෙම කරනවාද ඉඳලා හිටලා? නෑ නෑ, දැන් ඔළුව දැන් වැඩිද? මට ඉතින් ඉඳලා හිටලා කරලාද කියලා. මේ ඒ නිසා එහෙම දෙයක් තියෙනවා. ඈ ආ නොකරන විදියක් නෑ කරන වැඩි. ඒ නිසා තමන්ගේ මේ ආත්ම විමුක්තිය ඉක්මනින් ලබා ගන්න ඕනේ. හැබැයි අඟුලිමාලටත් නිවන් දකින්න පුළුවන්. අම්බපාලියටත් නිවන් දකින්න පුළුවන්. ප්‍රඥාව යෙදුවේ, නුවණ යෙදුවේ. හැබැයි මේ ධර්මයේ විමර්ශනය කරන්න ඕන ක්‍රමයට නැතුව නිකන් ඔය හසවල් දිහා බලන් ඉඳලා, මනස ශූන්‍යව තියාගෙන ඉඳලා, ඔහේ නිකන් හිස්ව තියන් ඉඳලා, ඔහේ පාඩුවේ ඉඳලා නිකන් ඉඳලා එහෙම නිවන් දකින්න බැහැ. මේ කරුණ විමසන්න ඕන. නුවණින් කරුණ විමසන්න ඕන. දැන් ඔහේ ඉන්න සමහර අය ධර්මයේ ඉන්නවා කියලා මොකද්ද? ඔය නිකන් භූතයා වගේ ඔහේ ඉන්නවා නිකන්. ඊට පස්සේ කියනවා මම සංඥා නිරෝධ හිටියේ. මොන සංඥාද? අර භූතයා වගේ මැටි ගොඩක් වගේ ඔහේ හිටියා කියලා සංඥා නිරෝධයක් වෙනවද? සංඥා නිරෝධය ආයේ ඉන්න ඕනේ ආයේ දෙයක් කියලා එකක් නැහැ. සංඥා නිරෝධයට පත් වුණා නම් එයාගේ පැය 24ම සංඥාව නැහැ, නිරුද්ධයි. දැන් උදාහරණයක් වශයෙන් තමන්ට රතයක් තියෙනවා. ඔය රතේ විකුණලා දානවා. විකුණලා පස්සේ දැම්මට පස්සේ ඒ රතේ තියෙන වෙලාවකුයි නැති වෙන වෙලාවකුයි තියෙනවද? නැහැනේ. නැති එක නෑමයි. නැති එක නෑමයි. දැන් මේ තියෙන ඇයට හිතියාම සංඥා නිරෝධය තියෙන, හිතියාම සංඥා නිරෝධය නෑ. ඒ මොකද්ද? ඒ ධර්මයේ නෙමෙයි. හිතියාම මනස සංසුන්, හිතියාම මනස අසංසුන්. ඒ ධර්මයේ නෙමෙයි.